මේ වන විටේ සොයාගත් මෘත ශරීර සහ මෘත ශරීර කොටස් රෝහල් දෙකකයි තිබෙන්නේ. පිරිහාන පොලිස් අසමෙන් සොයාගත් වම්මත රහිත මෘත ශරීරය තියෙන්නේ කළුබෝවිල රෝහලේ. අනිත් මෘත ශරීර කොටස් සහ ඒ අත්පා යල්ල තියෙන්නේ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ. අපිට විමර්ශනයකට ඒක බාධාවක්. හේතුව මේ සියලුම මෘත ශරීර සහ මෘත ශරීර කොටස් සම්බන්ධයෙන් එක අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම වැදගත් වෙනවා. ඒ නිසා අද දින අපි අධිකරණයේ නියෝගයක් ගන්න බලාපොරොත්තු වෙනවා කළුබෝවිල රෝහලේ තිබෙන වම්මත රහිත මෘත ශරීරයත් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට යවන්න.